එදා ඒ සභාපතිතුමා මත නින්දක හිටියේ. තමන්නේ එක ප්‍රශ්නයක් නෙමෙයි අපිට පාර්ලිමේන්තුවේ සාමාන්‍ය මොණකෙන්ද විදාවැටෙන්නේ. මම ඉල්ලීමක් කරා. ඉතින් විශේෂයෙන්ම මහා බැංකුවේ හිටපු අධිපති දැන් අධිපති කැඳේවයන් පස්සේ මාව කැඳවන්න. මට අයිතියක්. මං දැක්කා පත්තරේකද මාව කැඳවන්න උවමනා නැහැ කියලා. මාව කැඳවනවද නැද්ද කියලා තීරණය කරන්නේ පාර්ලිමේන්තුව. ඉස්සෙල්ලා කොමිටියට පුළුවන් තීරණය කරන්න මාව කැඳවන්න. මාව කැඳවන්න නැහැ කියලා කිව්වනම් මම පාර්ලිමේන්තුවේ ඉල්ලා ඉල්ලීමක් කරන්න මං විතරක් නෙමෙයි මං පාර්ලිමේන්තුවේ කොමිටියේ වාර්තාව ඉදිරිපත් කරා. ඒ සාමාජිකයන් තුන්දෙනා ප්‍රශ්න කරන්න ඕන කියලා මම කිව්වා. ඒක සභාපතිවරේ හිටපු සභාපතිවරට තීරණයක් ගන්න බෑ. ඒක කොමිටිය තීරණය ගන්න. කොමිටිය බහුතරයක් මට කියලා දුන්නා මං ඉන්නේ කොහොඳයි. ඒගොල්ලෝ කැමතියි කියලා. ඉතින් මං කීපවතාවක් ඉල්ලීම් කරා. දියුගුණසේකර කියලාද මං එයාට ගන්න බලයක් නැහැ.